පිංවතුනි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියලා කුල හතරකට ඒ කාලේ ඉන්දියාවේ මිනිස්සු ගෝත්‍ර කුල බෙදාගෙන තිබුණා. බමුණ තමයි මේ නස්පැත්ති කළේ. එතකොට බ්‍රාහ්මණයෝ තමයි මේ කුල බේදය කියන එක වැපුරුවේ. එතකොට සෑම ආගමකම සෑම ජාතියකම සෑම තැනකම කුල බේදය ජාති බේදය කොහින් හරි ගන්නවා. කුල බේදේ ජාති බේදයක් නැතුව ධර්මය අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන මේ සොඳුරු සනාතන දහම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ නිසා මනුෂ්‍යයන්ගේ ජාති කුල මල වශයෙන් උස් පහත්කම් බලන්න නැතුව යහපත සලසන්ට භාග්‍යතුන් වහන්සේ ගම්නියංගන් සිසාරා වෙලියා. බුදුරජාණන් වහන්සේ නොයේක් පාටවලින් එන පරවියෝ බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල ළඟ සුදු පාටට හැරෙනවා වගේ නොයේක් කුල ගෝත්‍රවලින් පැවිදිලා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන ගණයටයි වැටුනේ. එසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුල බේදේ නැහැ. කුල බේදේ කියන එකක් හදාගෙන තියෙනවා නම් ඒක පස්සේ හදාගත් අසත් ධර්මයක් මිසක් ධර්මයක් නෙවෙයි. ඒ කුල බේදේ සලකන තැන තියෙන පිරිහීම කියලා පිරිහෙන මේ කරුණු ගැන තියෙන තැන තියෙනවා. එසා යම්කිසි මොකක හරි කුල බේදේ සලකනවා නම් කුල බේදේ ඉස්සරහට ගන්නවා නම් එතන පිරිහීමක් මිසක් දියුණුවක් නැහැ. මේ බුද්ධ ශාසනය කියන්නේ දියුණුව කරා රැගෙන යන දහමක් නිසා කුල බේදේ කියන එක සලකන්නේ. පැවිදි කරන්න උනත් කුල බේදේ කියන එක සලකනවා නම් එතනම තියෙනවා එයාගේ අනාගත සම්පූර්ණ ජීවිතේ පිරිහීමක අඳුරු සේයාව තියෙනවා. ඉතින් මෙන්න මේ කුල බේදය නිසා ඒ කාලේ වසලාය ඒ කාලේ නෙවෙයි දැන් වුණත් මං ඇහැට දැකලා තියෙනවා. ලොකු සාන්නාසි ඉස්සර අපිට ඔක කියලා තියෙනවා. අපි වුණාට අපිට ඒ අහනකොට පුදුම හිතුණා. නමුත් දැකලා තිබෙන්නේ. නමුත් දඹදිව වන්දනාවේ ගිහිල්ලා අපි විවේකයෙන් ওই රජගහනුවර යද්දී වර්තමානයේ තපෝදාරාමයේ කියන භූමියට ඒ විහාරයේ ඒ විහාරේ නෙවෙයි ඒ පාරේ අපි නැගගෙන යනකොට ඒකේ තියෙන උණු වතුර උල්පන්. තපෝදා නදිය කියන්නේ උණු වතුරේ ඉන්නකෝ නදියක් නේ. නදියක් නෙවෙයි අද එතන තියෙන්නේ උල්පතක්. ඒතකොට ඒ උල්පතේ පියවර පඩිපෙළ විදියට පියවර විදියට තමයි නාන්න තියෙන්නේ. උඩම තියෙනවා අපි ඉතින් ගියා අපිට ගැටලුවක් නැහැ. උඩටම ගියා උඩම හොඳට උල්පත් වලින් වතුර උනනවා. ඉතින් අපි ඉතින් වලින් ආතපය කකුල් හොදාගෙන ආවා. මමයි මේක දන්නේ. ඒකේ වතුර ටික ඔක්කොම යනවා බටේකින් තවත් තැනකට. බලනකොට ඊළඟ තැන ඊළඟ කුලියයි නාන්නේ. ඊලින්ම නාන්නේ බමුණු. ඔය විදිහට පියවර ලින් 3-4කින් ගලාගෙන එනවා වතුර කළු පාට රිදි හොදපු නාපු කෙල ගහපු මුත්‍රා කරපු ඒ වතුර ටික ඔක්කොම දැන් නාද්දින් කෙල ගහනවා. ඒ ඔක්කොම හොදාගෙන එන වතුර ටික පහළට මේනවා. අනේ ඒකෙත් මිනිසු නානවා අඩු කුලියයි. ඒකෙත් මිනිසු රෙදි හොදනවා. බඩපපු පිච්චෙනවා දකින්නකට හීන කුලෙ උපදිනවා. ඇයි හීන කුලෙ උපදින්නේ? කර්මානුරූපව තමයි. ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම පිදිය යුත්තන්ට නොපිදීම ඒකයි කියන්නේ. ඔය ස්තූප ළඟ ගෞරවයෙන් එන්න, සෑය ළඟ ගෞරවයෙන් එන්න, සංඝයාට ගරු කරන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, දෙමව්පියන්ට ගරු කරන්න කියලා කියන්නේ ඇයි? ගරු නැති ජීවිතයක උපදිනවා අනර වගේ. ඒකෙම පොඩි දරුවෝ නාවනවා, මිනිසු නානවා අපි දැක්කා. ඊට පස්සේ මේ වසල කුලී ඉපදුනාට පස්සේ ඒ වසලයා අය බ්‍රාහ්මණ ප්‍රධානින්ගේ ගම් වලින් වතුර ලිං වලින් වතුර බොන්න බෑ. නානතුඩු පොළ වලින් නාන්න බෑ. රෙදි කෑල්ලක් දුන්නත් කෙල ගහලා බිම පාගලා දෙන්නේ. ඊට පස්සේ වසල් කුලියයි යනකොට මිනි ගෙඩියක් කොල්ලගෙන යනවා. ඒතර බ්‍රාහ්මණෝ බමුණෝ පාරෙන් මේ අයින් වෙනවා. එයයි මුනිච් නොවෙන්න. බමුණන්ගේ වැසිකිලිය වලවල් හෝදන්න සුද්ධ කරන්න වසලිය වෙන්න ඕන. ඒ බමුණු ගමේ යනකොට කෙළ මාල්ලක්. මේ කෙළමාල්ලක් අපි දැකලා තියෙනවා. කෙළමාල්ලක් මෙතන එල්ලගෙන යන්න ඕන. ඒ ගහන කෙළ ඒ මේ කෙළමාල්ලට වැටෙනවා. ඒ කියන්නේ මෙතන පොඩි මේ පොල් කටුවලින් වගේ භාජනයක් පපු එල්ලගෙන යනවා. කෙළ ගහන්න ඕන ඒකට. ඒ බමුණන්ගේ ගමට සුද්‍රේකුට වසලේකුට කෙළ ගහන්නවත් බෑ. ඊට පස්සේ එයා ඇවිදගෙන යනකොට පිටිපස්සේ මොනරපිල් කලඹක් හෝ ඉදලක් වගේ ඒ දෙයක් පිටිපස්සෙන් ඇදගෙන යනවා තමන් අඩිය තියෙන පියවර මැකෙන්න. එතකොට පියවරක්වත් තියාගන්න බෑ. බමුණෙක්ගේ දිහා ඉස උසවලා බලන්න බෑ. බමුණු කියන මන්ත්‍ර කිව්වොත් සුද්‍රයන්ගේ දිව කපලා තියෙනවා. ඊට පස්සේ ඒ සුද්‍රයන්ගේ ගමේ ඇහැට කන්න පේන්න කෙල්ලෙක් හිටියොත් ඒ කෙල්ල බමුණු වරන් යනවා. ගිහිල්ලා විනාශ කරලා ආයෙ ගමට ගෙනත් දානවා. ආයෙ කතා බත නඩු අසාධාරණ අසාධාරණ කතා මොකවත් නැහැ. මේ වගේ සුද්‍රයෝ අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳින්නේ. අනේ ඒ වගේ කුලේ හිටපු සුනීත නීත භාග්‍යතුන් වහන්සේ සූපත් කළේ. ඒ වගේ බැටකාපු සුනීත නේද භාග්‍යතුන් වහන්සේ ඒ සුනීතට නේද පිහිට වුණේ. බුදුරජාණන් වහන්සේ සුනීත ළඟට එනකොට සුනීතගේ බඩපපු පිච්චිලා ගියා. දිවියන් බඹුන් වඳින රාජරාජ මහා මාතුරු වඳින උත්තමයාගේ ඇහැ ගැටේ මම මට රජ සිටු මැතිවරුන්ගෙන් දඬුවම් ලැබී මේ උත්තමයා පැමිණි වීදියට මම ආවා කියලා. නමුත් බිම් බලාගෙන බයෙන් විවුලා විවුලා ඉන්න සුනීත රන්වන් රන් සිරිපා දැක්කා. තඹවන් රැස් විහිදෙන නිය සහිත බුදුචාන් වහන්සේගේ සිරිපා දුටු සැනින් ගින්දරක් ජලයේ නිවියනවාගේ හිත නිවි ගියා. හිස ඔසවලා බැලුවා. ඒ සුන්දර මොහ මණ්ඩල මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි සුනීත මහණෙනි මුද මාව පැවිදි කරනවද? සුනීත කැමති නම් පැවිදි කරන්න පුළුවන් ස්වාමීනි. මාට පිහිට වෙන්න, මේ දුකින් මාව නිදහස් කරවන්න කියලා. සුනීත මෙහෙ ඉන්න, භික්ෂුව මෙහෙ ඉන්න, ස්වාකාන්ත ශාසනීය සිරින්ද කිව්වා. අර කසල ගොඩ අතුරුදහන් වුණා. මැස්සෝහන ඇඟේ කිලිටි නැති වුණා. කිස් රැවුල් බෑවෙලා සාන්ත ශ්‍රමණී උන්වහන්සේ නිකෙලිස් වුණා. දවසක් උන්වහන්සේ සුනීත මහරහතන් වහන්සේ භාවනා කරගෙන ඉන්නකොට මහා බ්‍රහ්මයා ඇවිල්ලා සුනීත මහරහතන් වහන්සේගේ සිරිපා ළඟ දන ගහලා වඳිනවා. බුදුරජාණන් වහන්සේ දුටුවා. පින්වත් මහණෙනි, බ්‍රහ්මෙක් බ්‍රහ්මෙට වඳිනවා කියලා. බමුණු සියල්ල වඳින මහා බ්‍රහ්මයා සුනීත මහරහතන් වහන්සේගේ සිරිපා වඳිනවා. එතෙන්ද ගෙනාවේ කවුද? මගේ බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රෝන් වහන්සේ සරණ යෑමේ ආශ්චර්ය බලන්න. අච්චර දුක් විඳින වසල කුලී. ඒ නිසා ඒ වසලයා කියන වචනේ කාලේ නින්දිතයි, පහත්, ඊළඟට බොහෝ පීඩා සහිත නපුරු කර්කස වචන. වසලයා කියන්නේ අන්තිම නරක වචන වසලයා. ඉතින් බලන්න පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට පිහිට වෙන හැටි මේ සූත්‍ර දේශනාවේ නම වසල සූත්‍රය. ඒකයි මම වසලයා ගැන කිව්වේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර දිවුරන් මිහිරි වැඩි හිටි. බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ කාලේ අග්ගික භාරද්වාජ ගිනි පුදන භාරද්වාජ බමුණා තමන්ගේ නිවසේ ගිනි දැල්ලුවා. ගිනි දැල්වලා ගිනි පූජා පිණිස ද්‍රව්‍ය පිළියෙල කළා. භාග්‍යතුන් වහන්සේ ගෙපිලි වලින් වැඩම කරලා අග්ගික භාරද්වාජගේ ගෙදරටත් වැඩම කළා. දුරින් මෙන බුදුරජාණන් වහන්සේ දුටුවා. දකින්නකොටම හිතුණා අදනං මේ මේ වැඩේ හරියන්න මගේ ගිනි පූජාව සාර්ථක වෙන්නේ ඉස්ස මුඩු කරපු ශ්‍රමණයෙක් කෙනා. එතට ශ්‍රමණයෙක් දකින එක හොඳ නෑ, හාන්දුරෝ නමක් දකින එක හොඳ නෑ කියන එක බමුණන්ගේ බමුණු අදහස්. ඒ කාලේ තිසරණ සරණ නොගිය කුලවාදය කරපින්නාගත්ත සමාජයේ පාගන්න මිපදිච්ච බ්‍රාහ්මණයන්ගේ බමුණු අදහසක් එක ශ්‍රමණයන් දකිනක හොඳ නෑ කියන එක. ඊට පස්සේ ඒ බමුණා ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙයාට හිතට ආපු කෝපෙට අර ශ්‍රමණයෙක් දැක්කා කියන එකට වාදා ඒ අග්ගික භාරද්වාජ කියනවා, තත්ත්‍රේව මොණ්ඩක තිට්ඨාහි, ඔහොම ඉන්න ඔහොම සිටු ඉස මුදු තැනැත්ත. තත්ත්‍රේව සමනක ක්‍රමණය ඔහොම හිටු, තත්ත්‍රේව වසලක තිට්ඨාහි, ඔය වසලය ඔතැනම සිටිනු. එතකොට දෙවි බඹුන්ගෙන් නාගලෝකයේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ ආදී අනන්ත සම්බුදු ගුණයන්ගෙන් ස්තුති ප්‍රශංසා ලබන අද දක්වාම අනන්ත සම්බුදු ගුණයෙන් ස්තුති ප්‍රශංසා ලබන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේවාගේ බමුණෙකින් වසලයා කියා ඇසීතුද? ඇසීතු නැහැ. ඒත් ඔවුන්ගේ වචන ඉවසමින් ඔවුන් ළඟට යන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන වමනාවකට නෙවෙයි, ඔවුන්ට අමාමා නිවන සලසන්ටයි, සරණ සීලය ලබා දෙන්නයි, ඔවුන් දුකින් මුදවන්ටයි. අනේක කර්කස වචන ඉවසමින් ඔවුන්ට අමාමා නිවන ලබා දුන්නා, ඔවුන්ටම සරණ සීලය ලබා දුන්නා. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. මේ බ්‍රාහ්මණයා පැවිදි වෙනවා කියලා නෑ මේ සූත්‍රය අවසානයේ. සරණ සීලය පිළිපදිනවා කියලා තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ නිස්කාරණේ වඩින්නේ නෑ. මේ මොහු කරා වැඩියා කියන්නේ මොහු නම් එතනින් පස්සේ ඊළඟ ජීවිතේ හෝ යම් මොහතක හෝ මොබෝ කාලෙකින් අරහත්වයට පත් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ යම්කිසි කෙනෙකුට පිහිට වෙන්නේ වචනයක් කියන්නේ හේතුවක් ඇතුව. පාරේ වඩිමින් සිටියේදී පාරායින හිටපු ඊරියක් දැකලා සිනා පහල කළ භාග්‍යතුන් වහන්සේ දහම් කාරණාව අදාලා ඒ ඊරිය ලංකාවේ ඉපදිලා අරහත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ නමකගේ මහා කාරුණික බැල්ම කෙනෙකුට ලැබුණා කියන්නේ ඔහු සසර දුක් කෙලවර කරගන්නවා. වැඩිය ඕනේ ඒ දේවදත්ත පවා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ දැස වැටුණ දේවදත්ත පවා කොච්චර සතුරුකම් කළත් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පින්බලෙන් අනාගතයේ සත්‍තිසර කියලා පසේ බුදු වෙනවා. බලන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිය. දැන් මෙහෙම කියද්දී දැන් මේ නපුරු වචනේ නරකම වචන වලින් තමයි බුදුරජාණන් වහන්සේට දොස් කිව්වේ, ගැරහිව්වේ. ඈත තියා දැත් අසත දික් කළා කියනවා. නවතියා එන්න එපා. මෙහෙම කියද්දී බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයේ අංශු මාත්‍රයක වෙනසක් නැහැ. ආන්නේ ඒකට මේ බ්‍රාහ්මණයා පුදුම වුණා. එක ඒ වේලෙහිම බුදුරජාණන් වහන්සේ අහනවා, ජානාසිපනත්වම් බ්‍රාහ්මණ වසලංවා වසර කරණේවා ධම්මේති. වසලීක් වෙන හැටි හෝ වසලීක් වන කරුණු බ්‍රාහ්මණේ නුඹ දන්නවද? ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ කාරුණික වචනවලට ඒ තරහ නෙවුණා. බුදුරජාණන් වහන්සේගේ පැත්තටම හිත නැමුණා. අර බැන බැන හිටපු එක්කෙනා එකපාරම කියනවා, මං ওই වසලියක්වත් වසල කරන ධර්මයක්වත් මම දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා. හැබැයි සාදු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේසි යතහං ජානීයන් වසලං වා වසල කරණේවා ධම්මෝ. ඒ වුණාට බවක් ගෞතමයන් වහන්සේ ඊටට මෙයා බුදුරජාණන් වහන්සේ අඳුරනවා ගෞතම ශාක්‍යපුත්‍ර සමණයන් වහන්සේ කියලා. ගෞතමයන් වහන්සේ මට එහෙනම් කියලා දෙන්න, මම ඒක අහන්නම්. මේ තමන් විරුද්ධව කතා කරපු කෙනාගෙම ජීවිතේ යහපත අහගන්න තරම් ඒ කාලේ මිනිස්සු හරි පුදුම සහගතයි. අද අපි කෙනෙකුට අමනාප වුණොත්, අකමැති වුණොත් එයා කියන දේ අහයිද? මේක තමයි පුදුමේ. මේ තමයි බුදුවරුන්ගේ ආශ්චර්යය. අනිත් කෙනා නැමෙනවා, යහපතම ඉල්ලනවා. තමන්ට වසලයා කියලා දොස් කියපු කෙනාටම යහපත කියලා දෙනවා. බැනපු තැනින්ම නිවන උපදවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එනම් බ්‍රාහ්මණි අහන්න, දැන් මේ පිණ්ඩපාති පාත්‍රය අතේ තියාගෙන මිදුලේ සිටගෙන සිටින්නේ, අර බ්‍රාහ්මණය අත ඉදිරියේ සිටගෙන සිටින්නේ. හොඳට නුවණින් විමසන්න මා කියලා දෙන්නම්. එහෙමයි මේ භවත පින්වත එසේය කියලා හිත නැඹුරු කළා. බුදුරජාණන් වහන්සේ වසලෙක් වෙන හැටි වසල කරන ධර්ම දේශනා කළා. මේ කරුණ ඔබ තුල තියෙනවා නම් ඔබත් ඉතින් මේ නම යොදා ගන්න වෙනවා. අපි තුල තියෙනවා නම් අපිත් යොදා ගන්න වෙනවා. ඒ නිසා තම තමන්ගේ චරිත තමන් හොඳ ශ්‍රේෂ්ඨ සුපිරිසුදු චරිතද නැත්නම් වසල ගති තියන අයද කියලා මේ සූත්‍රයෙන් බලන්න වෙනවා. නමුත් මේ සූත්‍ර දේශනාවේ අරමුණ තමයි අපි මේ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය බුදුරජාණන් වහන්සේ ලෝකයට මේ දහම විවර කළා. මිනිසු සැපයට පත් වුණා, යහපතට පත් වුණා. කෝදනෝ උපනාහිච පාප මක්කීච යෝ නරෝ. පළවෙනි වසල කරන ධර්මය තමයි ක්‍රෝධේ. තරහා යන කම ගතිය, පුපුරන ගතිය, කොරෝදේ. පුපුරවා පුපුරවා ඉන්න තරහා හිතේ තියාගෙන ක්‍රෝධ කරනවා, අමතක කරන්නේ. මේක තමයි පළවෙනි වසල ගතිය. ඒ වාගේ ගති ඒ වසලයා කියන්නේ අර මං ඉස්සලගේ කෙල මාලාවක් තියාගෙන පාරේ යනකොට අඩිපාර මකාගෙන බිම් බලාගෙන බමුණන්ගින් බැට කකා යන වසලෙකින්. ඒ වාගේ වසලෙක් කියන්න සුදුසුයි මේ තරහයෙන් පුපුරව පුපුරවින චරිතවලට? ක්‍රෝධ කරන ගති. ඒ නිසා ඔබට ධර්මය අහන්න කැමති ඔබ, ජීවිතය යහපත් කරගන්න කැමති ඔබට තරහක් ආවා, ඒ තරහට නින්දා කරන්න මේ නොබ වසලයක් වෙනවා. ඒ තරහට නින්දා කරන්න. ඊට පස්සේ උපනාහිච. උපනාහි කියන්නේ බද්ධ වෛරේ. ඒක අතාරින් නැහැ, දිගින් දිගටම ගෙනියනවා. බද්ධ වෛරේ. සමහර වෛර තියෙනවා පරම්පරා ගණනකින් පලිගන්නවා. බද්ද වෛරී. ඊළඟට පාප මක්කී චයෝ නරෝ. ගුණමකුකම. පාපී ගුණමකුකම. කියන්නේ කෙනෙක්ගේ හොඳක් කියනකොට ඔය කිව්වට කියලා එයාගේ වැරද්දක් කියනවා. කෙනෙක්ගේ හොඳක් කියනකොට ඔය කිව්වට කියලා එයාගේ වැරද්දක් කියනවා. ඒතර හොඳක් කියනකොට තවත් මොකක් හරි වැරද්දකින් ඒක වහනවා. ඊට පස්සේ දැන් ඕන කිව්වොත් එහෙම අම්මේ මේ උපාසකම හොඳයි කියලා කියපු ගමන් මේ උපාසකමත් හොඳයි, ඔය හොඳයි, සිරිරෙද්ද පුරවන්නේ තුන්ගේ වලවල කරන වැඩ මෙහෙමයි කියලා අර හොඳයි සිල් ගන්න ආවා කියන ගුණේ කියනකොට අර වෙන එකක් කියලා වහනවා. හරියට ඉන්නවා ගුණමක් වයි. ඊළඟට හොඳයි, මෙයා හොඳයි කියනකොට එක්ක ඔයාගේ කුලේ ඇදලා ගන්නවා, දෙමව්පියන්ගේ වැරද්දක් ඇදලා ගන්නවා, මොකක් හරි එකක් ඇදලා ඇරන් අරයාගේ ගුණේ වහනවා. ගුණමකු. ඊළඟට විපන්න දිට්ටි මායාවි මිස දිටුයි මායයි තංජන්නා වසලෝති. එයා දැනගන්න වසලි කියන මායා කියන්නේ කපටි. කතාවෙන් බහයෙන් බැල්මෙන් කරකවල ගන්නවා අයහපතට. එකට කියනවා මායා ගතිය. යා තමයි හිතේ එකක් තියාගෙන පිටට එකක් පෙන්නනවා. ඒකට කියන්නේ මායා. මේ ඔක්කොම වසල ගති. ඒක ජංවා ද්විජංවාපි යෝධ පානානි හිංසති යස්ස පානේ දයා නත්ති තංජඥා වසලූති. මවකුසින් ඉපදුන බිජුවටින් ඉපදුන ලොයේ සත්තුයෝ වනහන ප්‍රාණඝාතය ගප්සා කිරීම සතුන් මැරීම මේ ඔක්කෝම දයාවක් නැති මේ අය වසල ගතිවලින් යුක්තයි. ප්‍රාණඝාතය. ඊළඟට පින්වතුනි යෝහන්ති පරිරු පුන්දති ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ තංජඤ්ඤා වසලෝ ඉති. ගංනියන් ගොදුරු කරගෙන, ඒ කියන්නේ තමන්ගේ ඊරියා එකක් තියාගෙන පාතාලේ, මේ ඊරියායි කිය අපි තමයි රජකම් කරන්නේ කියලා සොරකම් කරන්නේ. ගංනියන්ගම් පැහැර ගන්න මිනිස්සු කියනවා ඔක මහා හොරෙක් කියලා. ආන්න ඒ හොරාට කියන සුදුසු වචනේ වසලයා. ගන්නියංගම් පැහැර ගන්න. ඊට පස්සේ ගාමේවා යදිවා අරඤ්ඤේවා යම් පරේසම් මම හිතන් ගමේ හෝ අනාරණේ තියෙනවා නම් අයිතිකාරයෙක් ඉන්න දෙයක්. තෙයියා අදින්නම් ආවේ. ඒ අයිතිකාරයෙක් ඉන්නේදී හොර හිතින් ගන්නවා. හොරකම් කරන. ගමේ දේවල්, කැලේ දේවල් හොරකම් කරන. ඊ ආනේක වසලකම්. යෝ හවේ ඉන මාදාය පූජ්ජ මානෝ පලායති නැහිතේ ඉන මත්තත්තින් නැහිතේ ඉන මත්තීති තන් ජඥා වසලෝයිති. මෙ නයක් ගන්න ගමන් දෙන්නම් කියලා නයක් ගන්නවා. ඊට පස්සේ ඉල්ලනකුට එක දෙන්නේ නෑ. මොන නයක් වෙද ගෙවිය යුතු තාට උඹට ගෙවන්න දෙන්න අයක් නෑ මට කියලා මෙයා පලා යන වසලේ. නය ඇරන් දෙන්න ඇති කෙන වසලේ. ඒක නිසා නයා කියන්නේ බාරහාරයක් වුණත් ඔප්පු කරපල්ලා කියලා. නැත්තම් බාරහාර කරන්ට ගියේ එක යාගේ මිත්‍යා දෘෂ්ටිය වැඩුණා. ඊට පස්සේ ඒක ඔප්පු නොකර ඉන්නකොට වසලේ වුණා. ඒතර වසල ගති තියෙන කෙනාට අර දේවාලවල බලවේගයට නිකම්ම තමන් ළඟට ගන්න පුළුවන්. ඇයි මොකක්ද ඒ අවසරේන්නේ? පහත් ගති තියෙන කෙනෙක් අනිවාර්යෙන් දේවාලයෙන් උපකාරයක් ගත්තොත්, පඳුරු ගැට ගහලා උපකාරයක් ගත්තොත්, ඒ අපි ඒ අයගේ දාස වෙනවා, ණයකාරයෝ බවට පත් වෙනවා. ඒ උපකාරයක් කරා සමාජයේ කොච්චර ඉන්නවද සාමාන්‍ය මිනිස්සු අතර ණය අරන් දෙන්නේ නැතුව. ණය අරන් දෙන්නේ නැති කෙනා වසලේ. ඔබගෙන් කෙනෙක් ණයක් අරන් දෙන්නේ නැතුව ඉන්නවා නම් ඒ අය කෙනාගෙන වසලෙක් විදිහට දරාගෙන නිහඬ වෙන්න එකයි තියෙන්නේ. එතකොට මම දහං කාරණාව කිව්වේ තමන් දැනගන්න ඕන කොහොමද කටයුතු කරන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් තමන් දිහා බලන්න තමන් ණයක් අරගෙන දෙන්නේ නැති කෙනෙක් නම් වසලේ. හි තමන්ට තවම මුදල් එකතු කරගන්න බැරි වුණා නම් ඉදිරියේ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. මෙයා මගහරිනවා දෙන්නේ නැතුව ඉන්නවා. ඒකනේ අර මේ තාත්තගෙනින් මැරිලා ගිහිල්ලා ණයක් අරගෙන ණය හිතේ තියාගත්තා. මැරිලා ගියා. මැරිලා ගියාට පස්සේ ඒ ණය ගෙවන්න ඒ ගෙදරම ඉපදුනා ගවපට්ටි ගවයෙක් වෙලා. ලක්ෂ 10ක් අරන් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මෙයාගේ පුතාට මොනෝhari ක්‍රමයකින් දැනගන්න ලැබිලා තිනවා මෙයාගේ මැරිච්ච තාත්තා අසවල් ගෙදර ගවයෙක් වෙලා ඉපදිලා. මෙයා ඒ ගෙදරට යනකොට ගාලෙන් පැනගෙන ඇවිල්ලා කුලලියව කාලා තිනවා ඒ වහුපැටිය. ඊට පස්සේ මේ වහුපැටිය මට දෙන්න කියලා එහින් කියනකොට ඇයි මේ මොකද කියලා අහන්නට අවසානේ මෙයා කියලා කාටවත් කියන්න එපා මේ වහුපැටිය අකාම් අපේ මැරිච්ච තාත්තා. ඊට පස්සේ කොහොමද දෙන්න බෑ. ලක්ෂ 10ක් ණය අරන් තියෙනවා. ඊට පස්සේ මෙයාලා කොහොම හරි මේ පුතා වත්පොසක්කම් තියෙන කෙනෙක්. ඕ මොනහරි ක්‍රමයකින් මෙයා ලක්ෂ දහය මේ මෙයාට චෙක්කින් හරි කොමරි දුන්න දීලා මෙයාගේ වාහනය අර වහු පෙටිය දාගෙන මේ ඇත්තටම අද කාලේ සිද්ධ වෙච්ච දෙයක්. ගෙදර ගෙනල්ල වහු පෙටියා බීමට ගන්න බමුට වහු පෙටිය මැරිලා. එහෙනම් ඒ ගෙදර ඉපදුනේ මොකටද? ණය ගෙවන්න. ණය ගෙව්වා පුතා මෙයා මැරුවා. දැන් ওই වහු වස්සෙක් මැරිලා අපි කියමු ඉතින් හරි මෙයා විකුණලා හරි උපේන ධනේ රුපියල් 25000යි නම් අර මෙයා ඒ ගෙදරම මැරි මැරි වස්සෙක් වෙලාම උපදිනවා අර 110 ඉතිරෙනවා. අපිට මේවා තේරෙන්නේ නැහැ, හරියට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහොම ස්වභාවයක් තියෙනවා. අම්මෝ කාටවත් ණයක් නම් වෙන්න එපා. ඒ දැන් ওই ණයතුරුස් කියන ඒවා හරියට ඇති වෙනවානේ මඟුල් තුලා ගනින්දී. තමන්ට උහුලන්න බැරි විදිහට වියදම් කරන්න යද්දී ණයනි වෙන්නේ. කොච්චර දුකක් විඳින්න තියෙනවද? තැටියේ හැටියට රොටිය දා ගන්න ඕන. නැත්තම් වැඩි ටික පිච්චෙනවා. තමන්ට පුළුවන් විදිහට යමක් කරන්න ඕන. ලෝකේ රටේ ලෝකේ බලලා මහා ලොකුවට සැලසුම් කරගත්තට පස්සේ සකල සම්පතත් විනාශ වෙලා රටේ ලෝකෙට ණය වෙලා ඇඳගෙන ඉන්න රෙද්ද පවා විකුණන්න සිද්ධ වෙනවා. අවසානයේ ඔය ලොකුවට සමහර අය මඟුල් තුලා ගන්න ගිහිල්ලා ඇඳ ගන්න ඇඳුමත් ණයට ගන්න. අවුරුදු ගණන් ණය ගෙවනවා. ඉතින් ඒ නිසා මේ තමන් නොවන කියන එක කිපින්වතුනි බලෙන් දෙන්න බෑ. තමන්ට කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඊට පස්සේ දැන් මේ කියන්න ගියේ ණය තුරුස් ගැනීම. ඒ ණය තුරුස් හැරන් ණය ගෙවන්නේ. එතකොට යා වසලි. ඊළඟට මහා මඟක යන පිරිස නසමින් ගෙන යන බඩු අරගෙන සුළු දෙයක් හෝ බහැර ගන්නවා පාරේ යන අයගේ. වසලි ඒ කාලේ හරියට සිද්ධ වෙලා තියෙනවා. දැන් චත්ත මහානවක එහෙම මරන්නේ පැහැර ගන්නනේ. ඒ නිසා අද කාලේ වුණත් පාර අයින ගෙදරන කවුරු හරි යම් කිසි කෙනෙක්ගේ යම් දෙයක් ගන්නවා නම් පැහැර ගන්නවා නම් වසලි. ඊට පස්සේ යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු ච යෝ නරෝ සක්කි පුට්ටෝ මොසා බ්‍රූහි තංජඤ්ඤා වසලෝ ඉති. තමාගේ හෝ වෙන කෙනෙක්ගේ හෝ එහෙම නැත්නම් ධනය හෝ වෙන දෙයක් මුල් කරගෙන මෙයා බොරු කියනවා. තමාව රැකගන්න නැත්නම් අනිත් අය රැකගන්න එක්ක ධනයක් රැකගන්න මොකක් හරි බොරුවක් කියන. ඒ බොරුව කිව්වට පස්සේ ඒ බොරු කීමත් වසල ගතියක්. ඕකට මත මතකයි මේ ප්‍රේතවත්වත් තියෙනවා. ඉතාමත් එක ගමක හිටපු එක ගමක මිනිස්සු ටිකක් නිතර ආරාමයකට යනවා. සිල් ගන්න. ඔය ගමන ලැහැත්ති කරන්නේ ඒ පිරිමි ටික ප්‍රධාන උපාසකතුමාගෙන් යනවා. ඒ උපාසකතුමාගේ බිරිඳ තමයි ගමේ ඉන්න අනික් කාන්තාව ටික ගේන්නේ. මෙයා පෙරටු වෙලා තමයි දැන් ආරාමයට යන්නේ. ඔහොම යන එනකොට මේ ප්‍රධාන ඒ කණ්ඩායම මෙහෙවන උපාසිකාව ඔය මහා මඟ යන පිරිමියෙක් ගැන බැල්මක් ඇති වෙලා ඇල්මක් ඇති වෙලා වරදී බැඳුණා. මොන දැන් සීලේ කැඩුණා. වැරදි කාම සේවනේ යෙදුණා. ඒතර මෙහෙම පටලැවිල්ලක් තියෙනවා කියලා අනිත් බවලත්තු ටික දැනගත්තා. නමුත් මෙයා තමයි නදී ගුරා. පස්සේ කොහොමරි ප්‍රධාන උපාසකතුමාට ආරංචියක් ආවා. සුදු විද්ද පුරවගෙන හිටියට මෙහෙම වැඩක් වෙනවා මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ දව දවසක් ආරාමයට යන කට්ටිය ඔක්කොම එකතු වෙච්ච වෙලාවක අර උපාසකතුමා බිරිඳින් ඇහුවා ඔබ මෙහෙම වැඩක් කරනවද අප්පෝ නෑ කියලා. දැක්කද තමාව රැක ගන්න. ඊට පස්සේ මොකද උනේ අර මේ අනිත් අයගෙන් ඇහුවා උඹලා දැන් මේකෙත් එක්කමයි යන්නේ. ඉතින් ඒ නිසා නුඹලා දන්නවද මෙහෙම එකක්? ඒතර මෙයාලා දන්නවා මේ පළකිලවක් තියෙනවා කියලා. මෙයාලා කිව්වා නෑ අපි දන්නේ නෑ. එයාලා බොරුවක් කිව්වා අනිත් අය රකින්න. ඊට පස්සේ උච්චරයි. ඉතින් එයා විශ්වාස කළා අරයත් මේ ඒ ගෑනු ගැන බය වුණා. එදායින් පස්සේ ආයෙ වැරද්දක් කළේ නෑ. පාඩුවේ ආයෙත් පින් දහම් කරගෙන හිටියා. නමුත් හිතට හැම වෙලාවෙම වද දුන්නා තමන්ගේ ස්වාමියාට ඒ අහද්දි කියපු බොරුව ගැන. කයිවිදිල මරණින් මත්තේ මෙයාල ගොඩක් පින්කරපුයින. ඉපදුනා හිමාලයේ ගඟක් අයිනේ විමාන ප්‍රීතියක් වෙලා. කැන දිව්‍ය සැපතියෙනවා විමාන ප්‍රීතිය. හැබැයි එක පිරිමි පුළුටක් නෑ. පිරිමියෙක් මුල් කරගෙනද සත්පුරුෂයෙකුට බොරුවක් කිව්වේ කර්මාන රූපව කරපු පින්වලට සැප සම්පත් විඳිනවා පිරිමියෙක් නෑ. නමුත් හිත ඇතුලේ කාම ආසාව, පිරිමියෙක් ඇසුරු කරන ආසාව බුර බුරා ඒ විමාන ප්‍රීතියන් දෙනවා. නමුත් පිරිමිය ඔය විදිහට අවුරුදු දහස් ගණන් බොහෝ කාලයක් දුක් විඳ විඳ හිටියා කියනවා. දවසක් වැද්දෙක් ඇවිල්ලා ඒ වැද්දා දකින්නකොට අර විමාන ප්‍රීතිය දුවගෙන ඇවිල්ලා වැද්දාව පොළඹ ගන්න හදද්දී වැද්දා බය දුවලා තියෙනවා. ඔය විමාන කතාවක තියෙනවා මේ ප්‍රේතවත්වේ. එතකොට එතකොට බලන්න ඒ වගේ විමාන ගොඩක් තියෙනවා. තමන් වරදේදීලා ස්වාමියාට එක සංගවලා, එහෙම නැත්නම් ලෝකෙට සංගවලා ඒවා හිතේ හංගගෙන පැසවා පැසවා ඉන්නවා. ඊට පස්සේ පිනක් දහමක් කරේ නැත්නම් දුගතියටම යනවා. මහා පිනක් දහමක් කරගෙන හිටියත් හිත හදාගෙන වරදින් නැගී හිටින පියවරට ආවේ නැත්නම් සමහර වෙලාවට ওই වගේ විමාන ප්‍රේත ලෝකවල ඉපදින අදටත් ඇති දහස් ගාණක් අපිට පේනවා. ඒ දුක වැඩිපුර දැනෙන්නේ එච්චර දිව්‍ය සැප සම්පත් විඳින ගමන් මේ ස්වාමියෙක්ගේ අවශ්‍යතාවය දැනෙනවා. පිරිමියෙක්ගේ අවශ්‍යතාවය දැනෙනව නැහැ. දකින්නවත් නැහැ. ඉතින් ඒ නිසා මම මේ කාරණාව කියේ බොරු කීම ගැන. බොරු කියනවා කියන එක සමාජයේ හරියට තියෙනවා. බොරු කීමේ විපාක තියෙනවා. දිව නැතුව උපදිනවා. ඊළඟට දරුවන් නැතුව වෙනවා. ඉපදුනත් දූලා උපදිනවා. ඊළඟට දරුවෝ ගොඩක් හිටියත් දරුවෝ දාලා තමන් අවසානයේ තනි වෙනවා. ඊට පස්සේ පාරම්පරික ඉඩම් භුක්ති විඳින්න බැරුව යනවා. ඊළඟ මුඛ රෝග හට ගන්නවා. තමන්ගේ වචන පටලැවෙනවා. ඊළඟට මුඛයේ ගන්ධස්සාර වෙනවා. ඊළඟට බොරු කීමේ විපාක. තමන් කියන දේ අනිත් අය අහන්නේ. අභූත චෝදනා එනවා. මේ බොරු කියනවා කියන එක මහා පාපයක්. ඊට පස්සේ පින්වතුනි දැන් මේ වසල කරන ධර්ම දැන් තියෙන ඥාති මිතුරන්ගේ අඹුන් වෙත සැහැසිලිස හෝ කැමැත්තෙන් යන කුලසිරිත් බිඳ වරදේ හැසිරෙන කෙනා දත යුතු වසල විලසින් තමන්ගේම හිතවත් තමන්ගේම ඥාතින් සමහර තමන්ගේම සහෝදරයන්ගේ බිරින්දෑවරු නොමගට ගන්නවා පරදාන සේවනය කරනවා. තමාර ස්ත්‍රීන් තමන්ගේම ඥාතීන් තමන්ගේම මේ සහෝදර ඒවාගේම ඒවාගේ ඇත්තක වරදි හැසිරෙනවා. මේ ඔක්කොම වසල ගති. දුගති උපදිනවා මනුස්ස ලෝකෙ උපදුනත් වසල කුලයක තමයි. ඉතින් කැමැත්තෙන් ගියා අකමැත්තෙන් ගියා ඒ වරද්ද කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඒක වසල කියන ගණිත වැඩි. ඕක තමයි වසලකම කියන්නේ. ඊට පස්සේ තියෙනවා යෝ මාතරංවා පිතරංවා චින්නකං ගත යොබ්බන. මේක පරාභව සූත්‍රෙත් තිබ්බා. තමන් හොඳට කාලා බීලා ඉන්නවා වයසට ගිය දෙමව්පිය දිහා බලන්නේවත් නැහැ. වසලකම. ඊට පස්සේ මාපියන් හෝ සොහිරන් ගැන නෑසියන් හට හෝ දුකක් දෙන කෝපයෙන් දොස් පරොස් පවසන කෙනා වසලේ දනුව මෙලසින් අම්මා තාත්තට සහෝදරයන්ට වද දෙනවා. තරහා ගත්ත ගමන් ඉන්නේ වද දෙනවා. මේ අයත් වසලයි. දැන් මේවා දැනගෙන මේ වගේ නැගී හිටින්න යෝන මේ වසල ගති දුරු කරලා ශ්‍රේෂ්ඨ ගති උපද්දවන්න ඕන. අපි අපේ ජීවිතයේ තියෙන වසල ගති මොනවද ශ්‍රේෂ්ඨ ගති මොනවද කියලා දැනගත්ත ඕනේ. මේවා අයින් කරලා මේවා කරන්න. දැන් හාල් ටිකක ගල් තිබ්බොත් මේවා හාල් මේවා ගල් කියලා වෙනම තේරුම් ගන්න එපා. ඒතොන්නේ ගල් ටික අයින් කරන්නේ වී අයින් කරන්නේ පිරිසිදු හාල ගන්න. ඒ වගේ මේවා හොඳයි මේක නරකයි කියලා තමන්ට තේරෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අසන විට යෝ අත්තම් පුච්චිතු සන්තු තියෙනවා ඔන්න අර්ථයක් අහන අවස්ථා තියෙනවා මට මේකට කියල දෙන්න හොඳ අදහසක් උපදෙසක් ගන්න කතා කරන. අනත්ත මනුසාසතියාට අනුශාසනා කරන්නේ එයා විනාශ වෙන විදිහට. යහපතක් අහනකොට අයහපතක් කියල දෙන්න. දැන් ඔය ටියුෂන් පන්තිවලට ළමයි යන්නේ යහපතට හොයාගෙන දියුණු හොයාගෙන. ඒ ළමයිට කාම හැඟීම් දීලා ඇවිස්සෙන හැඟීම් දීලා ඒ ළමයිගේ හිත් කුරුවල් කරන සමහර ටියුෂන් ගුරුවරු වසලයි. ඒ යහපත හොයාගෙන ආපු අයට යහපත දෙන්න ඕන. අයහපත දුන්න ගමන් වසලයි. ඊට පස්සේ තියෙනවා පටිච්චන්නේන මන්තේති තන් ජඤ්ඤා වසලෝ කතා කරනකොට වහ වහ කතා කරන්නේ. ඒ යමක් පිරිසිදුව විස්තර වශයෙන් කියන්නේ. හංග හංග කතා කරන. මොන කිහිල් නැද්ද ඒ වගේ. හරියට යමක් කියන්නේ. හංග හංග කියන්නේ. වසලයි. යෝකත්වා පාපකං කම්මා මාමං ජඤ්ඤාති ඉච්ඡති යෝ පටිච්චන්න කම්මන්තෝ තං ජඤ්ඤා වසලෝ ඉති. යංගසි කෙනෙක්ගෙන් පව් වැඩක් වෙනවා. මෙයා මේක හංගනවා විවෘත කරන්නේ. සංගවාගෙන හොරෙන් හොරෙන් පව් කර කර ඉන්නේ. සංගවාගෙන පව්කම් කරනවා කියන්නේ වසලලති. කෙනෙක්ගෙන් වැරද්දක් අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒක යා විවෘත කරනවා. ඒකට ප්‍රතිකර්ම කරගන්නවා. යම්කිසි කෙනෙක් තමන්ගේ වරද සංගවන්නේ නැත්නම් තමන්ගේ වරදට ප්‍රතිකර්ම කරගන්නවා නම් එයා සුගතිය උපදිනවා කියනවා. බලන්න වැරදිත් වෙයි දෙන්නේ. යම්කිසි කෙනෙක් වරද්දක් වෙනවා නම් ඒ පිළිගන්නේ නැත්නම් ඒකට ප්‍රතිකර්ම කරගන්නේ නැත්නම් එයා දුගතිය උපදිනවා. එතකොට දුගතිය උපදින්නේ වැරද්ද මුල් කරගෙන නෙමෙයි සංගෝපේකයි විවෘත නොවීම පිළිගන්නේ නැති එක ප්‍රතිකර්ම නොකරගන්නේ. ඊට පස්සේ තියෙනවා යෝචේ පර කුලං ගන්්වා බුද්වාන සුචි භෝජන ආගතන්න පටි පූජේති තන් ජඤ්ඤා වසලෝයිති. දැන් තමන් ගෙදරකට ගිහිල්ලා හොඳට කාලා බීලා එනවා. තමන්ගේ ගෙදරට ආවන පස්සේ සලකන්නේ වසලයා. පිටට ගිහිලා හොඳට කාලා බීලා එනවා. සැප පහසුකම් භුක්ති විඳලා එනවා. තමන්ගේ තැනට ආවට පස්සේ සලකන්නේ. ඔය විදිහට අනේ පිඩු සිටුමාටත් වෙලා තියෙනවා. අනේ පිඩු සිටුමාගේ ගෙදර ඇවිල්ලා එක සිටුවරේ කොන්දට කාලා බීලා මේ හොඳට සැපසේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ දවසක් අනේ පිඩු සිටුමාගේ පිරිස ඒ ගමට යනකොට උඹලා අඳුරන්නේ නැහැ කියලා හරි දුකටපත් කරලා තියෙනවා. වසලකම. ඊට පස්සේ ඔය වගේ ඉතින් බලන්න තරුණ ළමයිගේ ඉස්කෝලේ ළමයිගේ වැඩිහිටි අයගේ ගම්වල නගරේ රැකියා ස්ථානවල තමන් අනිත් අයගේ දේ භුක්ති විඳලා එනවා. තමන් ළඟට ආවට පස්සේ යට සලකන්නේ. ඒකට කියනවා වසල ගතිය. ඊට පස්සේ තියෙනවා මෙයාගේ ස්වභාවය තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් නිවසට එනවා. නිවසට දුගී දුප්පත් අය. අපි අර මේ පරාභව සූත්‍රේ ආවට පස්සේ බොරුවෙන් වංචා කරලා යවනවා දෙන්නේ. ශ්‍රමණයන්ට බොරු කියන එක. ඊළඟට දුගී දුප්පත් අයට යාචකයන්ට බොරු කියන එක වසල ගැටයක්. නෑ තියෙද්දී නෑ කියන්නේ. නෑ මොනවද දෙන්නේ නෑ පළයල්ල කියන. මිනිස්සු අතපාන. අතපදි නෑ නෑ යනවා යනවා. උන් ඕ අයරම් බොනවා කියන. හොඳට බලන්න. ඇත්තන මේ දුගී දුප්පත් අසරණ අයට සුච්චමක් හරි දෙනවා කියන එකක් තියෙන්නේ මේ ලංකාව විතර. මේ හිඟන මිනිසුන්ට දෙනවා කියන එක මේ ලංකාවේ ඉන්දියාවේ දෙන්න බෑ. ඉන්දියාවේ ඇවිස්සෙනවා. මේ අපිට පොඩි අවස්ථාවක් තවත් කෙනෙකුට දුගියෙකුට දෙනවා කියන එකක් තියෙනවා. ඉතින් මිනිස්සු කියලා අතපෑවට පස්සේ තියෙන දෙයක් දෙන එක මනුසකම්. ඒකයි ඒක ඇරම් බොනවද නැද්ද කියන එක ඒ මනුස්සයක එක. අපේ ගුණේ තමයි දෙන එක. ඒ නිසා මනුස්සෙක ළඟට ඇවිල් අත පැවොත් නොදීම් දෙපායික ඔබගේ මනුස්සකමට හොඳ නෑ. ඔබට යමක් ලැබුණේ පිනකට, ඒ පිනට හොඳ නෑ. තමන්ට ලැබීමේ පිනට ගරු කරන්න. ඔබට ඒ යමක් ලැබුණේ දුන්න නිසා, ඒ දුන්න නිසායි ලැබුණේ කියන එක ප්‍රකට කරන්න දීලා, දුන්න නිසා ලැබුණා කියන ගුණේත ගරු කරන්න තවත් කෙනෙකුට දීලා ජීවිතේ කැමැත්තක් ඇති කරගන්න, ජීවිතේ අංගයක් කරගන්න කවුරු හරි අතපෑවොත් දෙනවා, එක ඉල්ලන කෙනාට දෙන එක, සමන බ්‍රාහ්මණයන්ට බොරු නොකියන එක. ඊට පස්සේ තියෙනවා අසතං යෝධ පබ්‍රූති මෝහේන පලිගුන්ටිතෝ. ඒ කියන්නේ යමක් ලැබුමට කැමැති ඉන්න කෙනෙකුට දැන දැනගම් බොරු කියන. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික වෙලා වාසය කරන, මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කිරීමත් ඉල්ලන කෙනාට නොදීඳීමත් වසල ගතිය. ඊළඟට තමන් ගැන ඉහලින් හිතලා අනිත් අය හෙලා කතා කරන, ඒකත් වසල ගතිය. ඊළඟට හරි මාන්නෙන් හීන ගතිවලින් යුතුව මාන්නෙන් එන, ඒකත් වසල කම. දැන් මේ වාර බ්‍රාහ්මණයාට කියනකොට මේ වසල ගති ඔක්කොම වැඩිපුර තියෙන්නේ බමුණ තුල කියලා හිතෙනවා. මොසර බමුණන්ට ඇති බමුණ කමකුත් නැහැ කියලා හිතෙනවා. ඊට පස්සේ කෝ රෝසකෝ කදරියෝ, ක්‍රෝධ කිරීම, මසුරුකම, පාපී ඉච්ඡාව, ඊළඟට ඉරිසියාව, කපටිකම, ලැජ්ජා නැතිකම, පවට බය නැතිකම, මේ ඔක්කොම වසල ගති. යෝ බුද්ධම් පරිභාසති අතවා තස්ස ශාවකම්, බුදුරජාණන් වහන්සේට ගරහනවා, ශ්‍රාවකයන්ට ගරහනවා, මේ නින්දා කරනවා, මේ ඔක්කොම වසල ගති. ඊළඟට යෝවේ අනහරහ සන්තෝ අරහම් පටිජානති, තමන් රහත් නොවී රහත් කියලා කියන ඔය දැන් ඉන්න YouTube රහතන් වහන්සේලා රහත් නොවී තමන් රහත් කියලා කියන මෙයා තමයි කියනවා වසලයෝ අතර වසලයෝ, හොරු අතර මහාම සොරා තමයි තමන් රහත් නොවී රහත් වුණා කියලා කියන එක. යමෙක් සිත කෙලෙසුම් පුරෝගෙන රහත් බව රඟපා සිටිනා බඹුන් සහිත ලෝම රවටන මහා සොරෙක් වේ නිතියෙන, මේ දත යුත්තේ සොඳින අදම වසල දෙයක් විරස, වසලයන්ගෙත් වසලෙයි. කියන ලදී මා මෙසේ ඔබ හට දත යුතුය වසලයා මෙලෙසට, මේ විදිහට වසලයා ගැන දැනගන්න කියන. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලයේත් වදාලා තමන් රහත් නොවී මං රහත් වුණා කියලා කියාගෙන යන අය ඉන්නවා. එහෙනම් අද කාලේ කවර කතාද? ඒ අය ගැන දැනගන්න කියනවා අදම වසල ගතියක් විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මන, උපතින් වසලෙක් වෙන්නෙත් නැහැ බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ, ක්‍රියාවෙන් තමයි තමන් වසලෙද්ද බ්‍රාහ්මණෙද්ද කියන එක තියෙන්නේ. කියනවා උපමාවක් කියන්නම් කියනවා, චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ इति විස්තුතෝ. චණ්ඩාල කුලේ ඉපදුනා මාතාංග කියලා, සෝපාග කියලා කියන්නේ ඒ පරම්පරාවේ මුල් අය බලු මස් කාල තමයි ජීවත් වෙන්නේ වසල කුලේ. ඒ කුලේ ඉකින සෝපාක කියලා. ඒ කුලේ ඉපදුනා මහ බෝධිසත්වයෝ මාතංග. මේ මාතංග, මේ ඇත්තන මාතංග ජාතකයේ හරි ලස්සන ජාතක කතාවක්. ඒක දැන් කියන්න වෙලාව නෙමෙයි. මේ හෝරාව ඇතුළත කියවන්න අමාරුයි. එතකොට මේ මාතංග කියන ඒ වසල කුලේ උපන් මානවකයා පසු කාලේ ගොඩාක් බණ භාවනා කරලා ඉරිසිවරෙක් වුණා. සඳ මඬල පලාගෙන මහා බ්‍රහ්ම වේශයෙන් පැමිණලා තියෙනවා. මහා ඉරිදි ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඒ මාතංග ඉරිසිතුමාට වඳින්න රාජ මහා මාත්‍ය සිටු මෙතිවරු උපස්ථානෙට ඇවිල්ලා තියෙනවා. ජම්බුද්දීපේ ඒ කාලේ හිටපු සියලු දෙනා බොහෝ මැති ඇමැතිවරු ශ්‍රේෂ්ඨ ප්‍රභූවරු බ්‍රාහ්මණය උපස්ථාන කලා කෙන මාතංග කියන වසල කුලේ උපන් ඉරිසිතුමාට. ඒ මාතංග රිසිතුමත් දෙව්ලෝ යන යානයට නැගී කයබිඳල මරණින් මත්ති බ්‍රහ්ම ලෝක ඉපතුමක. කාමරාගං විරාජිත්වා බ්‍රහ්ම ලෝකූප ගෝ අහු. එම් බලන්න ඉපදුනේ වසල කුලේ මහා බ්‍රාහ්මයාගේ ලෝකෙට ගී. දැන් බමුණු ඇඳ වැඳඉන්න මහා බ්‍රාහ්මයා ගාවට ගී වසල කුල ඉපදී. නනන් ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකූප පත්තියා. ඉතින් වසල කුලේ ඉපදිච්ච එක බ්‍රහ්ම ලෝකෙ යනයකට හරස් වන්නේ ඇනි. අජ්ජායක කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත බන්දුව. ඒ නිසා වේද මතුරණ බමුණන්ට ඔබ කියන්න ඕන එක. මේ බමුණු අතරත් ඉන්නවා පවුකම් කරන අය. කිසි වගක් විභාගයක් නැතුව තමන්ට පව එන්නේ නෑ කියලා හිතලා පවුකම් කරන අය බමුණු අතර ඉන්නවා. ඊට පස්සේ නැතේ ජාති නිවාරේති දුග්ගච්ඡා ගරහායවා. ඒ නිසා අර වසල කුලේ ඉපදුන මාතංග ඍෂිතුමාට බ්‍රහ්ම ලෝකේ යන්න කුලේ බාධාවක් වුණේ වගේ පව් කරන බමුණන්ට අපාය යන්න බමුණු කුලේ බාධාවක් වෙන්නේ. පින්වතුනි දෙව්ලොව හෝ සුගතියේ හෝ දුගතියේ යන්න මහානකම බාධාවක් වෙන්නේ. තනතුර බාධාවක් වෙන්නේ. මිල මුදල් බාධාවක් වෙන්නේ. යාන වාහන බාධා සුගතියේ හෝ දුගතියේ ඉපදෙන්න මේ භෞතික වස්තු අරහට හිටින්නේ. තමන්ගේ කුලේ වංශේ ගෝත්‍රේ නම්බුනාම ප්‍රසිද්ධිය අප්‍රසිද්ධිය මොකක් වුණත් සුගති දුගට යාමේදී හරස් වෙන්නේ. පවු කළොත් මොන වංශේ මොන විදියට ඉපදිලා හිටියත් දුගති යනවා. පින් කළත් සමාජයේම ගැරහුවත් එයා සුගති යන්නේ කොලක්වන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. බමුණෙක් වෙන්නේ නැහැ වසලෙක් වෙන්නේ නැහැ උපතින්. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මේ විස්තරය කියනකොට අග්ගික භාරද්වාජ දන ගෙව්වා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කම ළඟ දන බහලා වැඳලා කියනවා ස්වාමීනි සුන්දරයි සුන්දරයි යටට හැරිවිච්ච දෙයක් උඩට හැරිපොකට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වනවා. ශාස්ත්‍රුන් වහන්සේ මාට ජීවිතය ගැන කියලා දුන්නා. අනේක ප්‍රකාරයෙන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්න කියලා තෙරුවන් සරණ ගියා. ඒකටයි වාග්ගිතුන් වහන්සේ පාත්‍රයට ලැබුණ දන් ටික නොවලඳා ඒ අතේ තියාගෙන සිටගෙන ඉදින් තමන්ටම වසලයක් කියලා බහින කෙනාට සරණ සීලයේ දුන්නා. අමා නිවනේ දොරටුව විවෘත කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ නිසා අද කාලුණ සමහර අයගෙන් තුනුරුවන්ට අගහුරුවකම් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමාව දෙන්න සූදානම්. සමාව දෙන අය අතර මහා මොණිවරයා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් ඒ නිසා තුනුරුවන්ට අගෞරවයක් දෝෂයක් වෙලා තියෙනවා නම් තුනුරුවන්ගෙන් සමාව අරගෙන ජීවිතය අලුතෙන් ගොඩනගාගෙන වසල ගති දුරු කරමින් ශ්‍රේෂ්ඨ ගති ඇති කරගෙන මේ බුද්ධ ශාසනය පිහිට ගන්න ඔබට වාසනාව.